නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අදත් අපි දිවසින් දුතු බියකරු සසර ගැන දහම් වැඩසටහන සිද්ධ කරන්නේ. මේ සංසාරයේ කොච්චර භයානකද කියලා. නිරේ වැටුනොත්, තිරිසන් ලෝකේ වැටුනොත්, ප්‍රේත ලෝකවල වැටුනොත්, දැන් බලන්න වැඩසටහන් ගණනාවක් ගැන ප්‍රේත ලෝකෙ ගැන කියනවා. ඒක කර්මවලට උපදින හැටි. දැන් අපි මීට කලින් වැඩසටහනේ සම්පූර්ණ ප්‍රේත වස්තුව, එනමි බුද්ධ ශාසනයේ වැඩිපුරම ප්‍රේතය ගැන තියෙන විස්තර, ප්‍රේතය ගැන තියෙන කර්ම විපාක ගැන තියෙන කොටස තමයි ප්‍රේත වස්තුව. මේ සම්පූර්ණ මේ කොටසම ඉගෙන ගත්තා. මම හිතන විදිහට එතන කතා වස්තුම 51ක් තියෙනවා. ඊට අමතරව වර්තමානයේ ප්‍රේතයන්ගේ විස්තර, අපි අහලා තියෙන අයගේ විස්තර ඒවත් කිව්වා. ඊට අමතරව මතක් වුණා සංයුතනිකායේ දෙකේ ලක්ෂණ සංයුත්තේ තියෙනවා මේ ඒ ප්‍රේතයන් ගැන විස්තර ටිකක්. ඉතින් මේ පින්වතුන්ට මේ බුද්ධ දේශනාවේ තියෙන ඒ හැම විස්තරයක්ම මේ අහන්න සලස්වන්න තමයි අපගේ කැමැත්ත. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවෘත වෙනකොටයි බබලන්නේ, සැඟවුනොත් නෙවෙයි. හැබැයි මේ වැඩසටහන පිළිවෙලකට අහගෙන හිටියොත් මුළු ස්වාසෝ දහසක් වූ ධර්මස්කන්ධේම තියෙන ඒ සතර අපාය ගැන තියෙන යම් යම් විස්තර, සැලකිය යුතු ප්‍රමාණයක්, විශාල ප්‍රමාණයක් ඔබට ධර්ම ඉගෙන ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට ලැබෙන අතිශයින් දුර්ලභ අවස්ථාවක්. මොකද පැවිදුණ සංඝයා වහන්සේලා මුළු ජීවිතේම ශාසනය වෙනුවෙන් කැප කළා. අවුරුදු ගණන් පොත්පත් කියව කියව දහම් දැනුම හදාගෙන ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන ඒ තමන්ගේ දහම් දැනුම පිරිසුදු කරගෙන සංඝයා ගොඩාක් මහන්සි වෙනවා මේකට. එතකොට එහෙම ලැබෙන දැනුම ඔබට මේ විනාඩි 40ක 45ක වැඩසටහනකින් ඔබට ලැබෙනවා කියලා කියන එක මේ පින්වතුන්ට ලැබෙන විශාල භාග්‍යයක්. ඔබගේ මනුෂ්‍ය ජීවිතයේ පුදුම පිනක් මේ විපාක දෙන්නේ. ඒක තේරුම් ගන්න. ඉතින් මේ වාග්යය ඔබගේ ගෙදරටම ගෙනල්ලා දෙන්නේ මේ වැඩසටහන් සඳහා දායකත්වයේ දරණ අය නිසා. විශාල මුදලක් පියවැදම් කරලා මේ වැඩසටහනට. ඉතින් අපි මේ වැඩසටහන් පටිගත කරන්නේ මේ ලංකාවේ ඇඳිරි නීතියේ තියෙන මේ කලබල, මේ කොරෝනා වෛරසය ගැන මිනිසුන්ගේ බය බිරාන්තකම් තියෙන කාලය ඇතුළත. මොකද මිනිසුන්ට මේ ධර්මයේ ඉගෙන ගන්න. මොකද මේ කරදර ඇස්සේ මේ මිනිසුන්ට ජීවිතේ පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද කරදරයක් එනකොට මිනිසුන්ට සසර දුකයි කියලා හිතෙනවා. ආයෙත් ඒ කරදර සංසිඳිනකොට ආයෙත් කම්සපේටම හිත වැටෙනවා. ඉතින් පොඩ්ඩක් තේරිච්ච වෙලාවේ මේක තේරුම් කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මොකද ශබ්දා රූප වාහිනිනුත් වෙනත් මාධ්‍ය වලිනුත් හැමතැනින්ම ආසයේ ව්‍යසනයේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනේ, වදිනුවත් කරනවානේ. ඒ අතරතුර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඉගෙනගෙන ඊ ජීවත් වෙන්නේ එක දවසයි නම් ඒ දවසේ යහපත්ව පව් නොකර කුසල් කරමින් ජීවත් වීම පිණිසත්, කර්ම කර්මඵල විශ්වාස අදහා ගැනීම පිණිසත්, පින් පව්වල විපාක ගැන අදහා ගැනීම පිණිසත් තමයි ලෞකික සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිසත්, ප්‍රඥා සම්පත්තිය පිණිසත් උපකාර කරන්නයි මේ දහම් වැඩසටහන සිද්ධ කරන්නේ. ඉතින් මේ දහම් වැඩසටහන නිතර ඇහුවා කියන්නේ කොච්චර පින් බලයක්ද. ඉතින් අද දවසේ මේ වැඩසටහන ඔබට ගෙනෙන්නේ ප්‍රංශයේ පදිංචි පින්වත් කොග්ගල ගමගේ තනුක ලසන්ත මහත්මයා විසින්. ඉතින් තමන්ගේ පවුලේ සියලු දෙනාටත් ඒ ප්‍රංශයේ සිටින ලංකාවේ සිටින සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරලා ලෝක ව්‍යසන දුරු වීම පිණිස සෙත් ප්‍රාර්ථනා කරලා ඒ වගේ ලංකාවේ මේ ව්‍යසනෙන් රට බේරගන්නට කැප වෙච්ච රෝහල් වෛද්‍යවරුන්ට හෙදියන්ත ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරලා මේ මෛත්‍රී සහගත සිටින් තමයි අද දවසේ මේ පින්වතුන් දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වතුන්ට අප්‍රමාණ පිනක් අද රැස් වෙනවා මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරලා ශ්‍රද්ධා රූප වාහිනිය සහ ලක්විරු ගුවන්විදුලියේ විකාශනය කරවන්න සලස්වලා. ඉතින් පින්වත්නි, ප්‍රේත ලෝකයේ විස්තර එක එක විදිහයි. මේ විදිහට කියලා එක්කෙනාගේ දුක ඔක්කොම විඳින්නේ නැහැ. කර්මානුරූපව ප්‍රේතය කෝටි ප්‍රකෝටියක් ඉන්නවනම් වේදනා කෝටි ප්‍රකෝටියයි. ප්‍රේතයන්ගේ ස්වභාව කෝටි ප්‍රකෝටියයි. ඉතින් මේ බලන්න තවත් ප්‍රේතයන්ගේ ස්වභාවය මේ දේශනාව සංයුතනිකාය දෙකේ තියෙන්නේ ලක්කන සංයුත්තේ. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටියා ගිජ්ජකූටේ. අදටත් මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටපු ගල් වෙන තියෙනවා ගිජ්ජකූටේ. ගිජ්ජකූටේ පින්නපාතේ වඩිනකොට පහළට මුගලන් මහරහතන් වහන්සේත් එක්කම වැඩියා ලක්කන ස්වාමීන් වහන්සේ. ලක්කන ස්වාමීන් වහන්සේ කියන්නේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන් බෑ ජටිලියන් පැවිදුණානේ. අන්නේ ඒ අයත් එක්ක පැවිදුණා 1000ක් පිරිස. අන්නේ එතන හිටපු තව ඒ තුන් බෑ ජටිලියන්ගේ ඒත කලින් තාපසයන්ගේ ශිෂ්‍යයෙක්. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදුණා, රාතන් වහන්සේලා බවට පත් වුණා. මේ ලක්කන මහරහතන් වහන්සේ අතර කෙනෙක්. මේ අය ඔක්කොම පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ කල්ප 92කට කලින් ඒ බුදුරජාණන් වහන්සේට දන් දුන්නා. ඊට පස්සේ ලක්කන ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සමග ගිජ්ජකූටෙන් පල්ලෙහාට වදිනවා. එක තැනකදී මුගලන් මහරහතන් වහන්සේ අහස දිහා බැලලා හිනාවක් පහළ කළා. සාමාන්‍ය මුගලන් මහරහතන් වහන්සේ එහෙම නිතර හිනාවෙන්නේ නැහැ. උන්වහන්සේ සීයෙන් සංවර කමින් උන්වහන්සේ එහෙම සාන්තව වඩිනවා. මේ අමුතු හිනා නෑ. ඉතින් හිනාවක් පහළ කරනකොට දැන් පොඩ්ඩක් හිසස් සලසලා පොඩ්ඩක් හිනා වෙනවා. ඊට පස්සේ ලක්කන ස්වාමීන් වහන්සේ අහුවා, ස්වාමීනි මොකද කියලා. කිව්වා, ආයස්මතුනි ඒක මේ වෙලාවේ අහන්න එපා. අපි හවස භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්ද වඩිනවනේ. ඒ වෙලාවේ ඔබ වහන්සේ අහන්න එතනදී කියලා කිව්වා. ඒකට හේතුව තමයි මුගලන් මහරහතන් වහන්සේ යමක් දැක්කා. පින්වතුනි මේ දැක්ක පළියටම හැම දෙයක්ම කිව්වට හරියන්නේ නැහැ. මේ ඉරිදීන් අග්‍ර මේ මුගලන් මහරහතන් වහන්සේ දැක්ක දේ තවත් රහතන් වහන්සේ නමකටම එහෙම්ම කියන්නේ නැහැ. අද කාලේ මේ පුංචි ඡායාවක් දැක්කත් අනුබිර ගහනවනේ Facebook දානවනේ. කොච්චර වෙනස්කමක්ද කියලා බලන්න. ඊට පස්සේ ඔන්න හවස දැන් පින්නපාතෙන් පස්සේ හවස භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනා කළ මුගලන් මහරහතන් වහන්සේ වැඩි හිටියා, ලක්කන ස්වාමීන් වහන්සේ වැඩි හිටියා. ලක්කන ස්වාමීන් වහන්සේ අහනවා, ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ගිජ්ජකූටෙන් බහිනකොට ඔබ වහන්සේ යම් තැනක හිනා වුණා. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, එහෙම සිනහ පහල කරන්න හේතු කාරණාව කුමක්ද? හේතු කුමක්ද? ප්‍රිය ආයස් දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ප්‍රිය ආයස්මතුනි, මම මෙහි ගිජ්ජකූටෙන් පහළට වඩිද්දි මම දැක්කා ආකාශයේ ඇවිද යන ඇට සැකිල්ල. ඉතින් භූත ගිජිලිණියෝ කාක්කෝ උකුස්සෝ ඔය ඇට සැකිල්ලට පස්සෙන් පන්න පන්නා ඉල ඇට අතරට කොටනවා. එතකොට ඒ ඇට සැකිල්ල වේදනාවෙන් කෑ ගහනවා. එතකොට මට මෙහෙම හිතුණා, අයියෝ විස්මිතයි, අයියෝ පුදුම සහගතයි, මෙබඳු ආකාර සත්වයොත් මේ ලෝකෙ ඉන්නවනේ කියලා. ඔය මේ ආකාර යක්ෂයොත් මේ ලෝකෙ ඉන්නවනේ, මෙහෙම උප්පත්ති තියෙනවනේ කියලා මට හිතුණා. මං ඒ වෙලාවේ සිනහවක් පහළ කළේ, අනේ මෙහෙම ලෝකෙකුත් තියෙනවනේ කියලා. දැන් සංඝයාත් ඒ වෙලාවේ වැඩ ඉන්නවා. දැන් බලන්න ඇට සැකිල්ලකට පන්නා පන්නා කොටනවා. ඒ ගිජුලිහිනියෝ, ඒ කාක්කෝ, ඒ උකුස්සෝ කර්මාන රූපය හැදුනේ. අරයාගේ පවට ඔවුන්ගේ තුඩ යකඩ වගේ තුරු වේගෙන් ඇවිල්ලා කොටනවා. ඇට සැකිල්ලට කොටපු ගමන් එක පාරක් කොටන උට ඇට මිදුළු සිදුරු කරගෙන යනවා. වේදනාවෙන් කැහගනවා. අපිට මඳුරේ කනකොට ඉන්න බෑනේ. විජුලිහිනියෝ කුස කොටන එක ගැන කවර කතාවද? මඳුරේ කනකොට ඉන්න බෑනේ. තෙල් කූඹියක් කනකොට ඉන්න බෑනේ. කඩියෙක් කනකොට ඉන්න බෑනේ. මේ කොච්චර අවුරුදු ගානක්ද මේ දුක? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සංඝයාත් එතන වැඩි හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් මහණෙනි, දිවස් තියෙන ශ්‍රාවකයන් ඉන්න නිසා, විශේෂ ඥානයේ තියෙන ශ්‍රාවකයන් ඉන්න නිසා මෙවැනි ආකාර ජීවිත පිළිබඳව දැනීමක් ගැන හෝ දැකීමක් ගැන හෝ සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවනි. පින්වත් මහණෙනි, ওই සත්‍යයව මා ඔయిత කලින් දැක්කා. බුදුරජාණන් වහන්සේ මෙච්චර කාලයක් දේශනා කළේ නැහැ බුදුරජාණන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ සතා. නමුත් මා ඒ ගැන ප්‍රකාශ කළේ නැහැ. මම ඔය ගැන ප්‍රකාශ කළා නම් ශ්‍රද්ධාව නැති උදවිය ඔය කරුණ විශ්වාස නොකරන්න තිබුණා. යමෙක් මා පවසන දේ විශ්වාස නොකරයි නම් ඔවුන්ට එය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඔන්න දැන් තේරුම් ගන්න. මේ പ്രേත ලෝකයේ තියෙන කතා දැන් මේ දේශනා ටික උනත් කවුරු හරි අහලා ඔය නිකන් විකාර ඔය බය කරන්න කියන කතා කියලා සිතිවිල්ලක් හරි ආවොත් එයාට බොහෝ කාලයක් දුක පිණිස අයහපත පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ නෙමේවා. සසරේ ස්වභාවයේ නෙමේවා. බලන්න මෙච්චර විස්තර දැනගෙන බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක් දකින්නකල් නිහඬ වෙヒටියා. මොකද තවත් ශ්‍රාවකයෝ කියනවානේ මෙහෙම දැක්ක කියලා. කොච්චර සාක්ෂිද ඒකට? ඔය විදිහට ශ්‍රාවකයෝ නොදැක්ක තව කොච්චර പ്രേත ආත්ම භූත ආත්ම ඇතිද බුදුරජාණන් වහන්සේ දැකලා නොකියපු දේවල්. සාක්ෂි තවත් කෙනෙක් එක කියපු නැති නිසා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවරම හිටපු හරක් මරණ මිනිහෙන්. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර හරක් මරමර ජීවත් වුණේ ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරේ පැහුණා. නිරේ බොහෝ කාලයක් පැහුණා කියනවා. ඊට පස්සේ අවුරුදු කෝටි ගණන් නිරේ පැහිලා අන්තිමේදී ඒ පාපේ ඉතුරු ටික විඳවන්නට പ്രേත ලෝකෙ ඉපදෙලා ওই විදිහට ඇට සැකිල්ලක් විදිහට විඳව විඳව ඉන්නවා කියනවා. පුදුම සහගතයි. දැන් බලන්න අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිරේ ඉඳලා ආයේ මනුස්ස ලෝකයකටවත් එවණාවක් නැහෙනේ. ආයේ ප්‍රේතෙක් වෙන එක නෙවෙන්නේ. ඒ ප්‍රේතෙක් වෙලා මෙච්චර දුක් විඳිනවා නම් නිරේ කොහොම දුක් විඳින්නේ නැද්ද? හරක් මරණ අය. හරක් මරණ අපේ සිංහල මිනිස්සුත් මේකට ඉන්නවනේ. සිංහල කතා කර කර පන්සල් පෙනිපෙනි බෝධින් වහන්සේගේ හුලඟත් වැඩි වැඩි ඒ පන්සල් ළඟින් පාරේ ඇවිදගෙනම හරක් මරණ සිංහලයෝ නැද්ද? අනිතේවුන් නම් කවර කතාවද? දැන් තේරෙනව නේද? මේ අප්සරාවියෝ 70 ගණන් ගන්න හොයාගෙන ගියාට හරක් මරණ පාපයෙන් සිද්ධ වෙන මේ විපාක පේනවද? ඒ නිසා හරක් මරණ පාපය අතිශයින් භයානකයි. මම දැක්කා මෙයාට ඇට සැකිල්ලක්ම ලැබිලා තියෙන්නේ. ඒ පෙර අතුවාවි දැක්කා. ඒ මිනිස්සු හරක් මරමර මේ හරකගේ මාස් ලියලා ඇට සැකිල්ල ඇට කටු දානවා. ඉතින් මේ මිනිස්සු අර ඇට මාස් ලියලා ඇට කටු විශ්ව කරන්න හරි කැමැති. ඇට ටික අයින් කරලා දාන. ඒකේ අර ඇට ගැන හිතේ තිබ්බ බැඳීම ඒකත් එක්ක යාගේ ජීවිතේ ඇට සැකිල්ලක් වුණා. කොහොමද පාපේ හිතේ බන්ධනේ? ඒයෝක ලංකාවේ හරක් මරණ එක්කනේ පුරුදුලා හිටියේ හරක්ගේ ඇස් කණ්ඩම. එයා හරක් මරපු ගවම කරන්නේ ඊළඟට ඇහැ උගුල්ලලා ගේන එක. සමාජයට නිරේ ඉපදිලා මනුස්ස ලෝකෙට ආවිල්ලා ඇහැක් වගේ යයි ඇහැක් තියේ යගේ ජීවිතේ කොට කොටක් අයි මනිකන් උපකල්පනය කළේ හිත බැඳිච්ච තැන. ඊළඟ ලංකාවේ තව මිනිස්සෙක් ඉඳලා තියෙනවා හරක් මරන්න. ඒ මිනිස්සයා කැමැතිම අර ගැබිනි හරක් පැට්ටුවම් වෙන්නේ හරක් මරන්න. ඊට පස්සේ පැට්ටුවම් වෙන්නේ හරක් මරලා අර මේ බඩ කපලා අර පොඩි කලලේ අරගෙන ඇවිල්ලා කනවලු. ඔය හරක් මරණ අයගේ පුදුම ප්‍රශ්න තියෙනවා වින්නත් නේ. මේ ජීවිතෙත් දේවල් තියෙනවා. තව හරක් මරණ මිනිහෙක් ඉඳලා තියෙනවා. ඒ මිනිහා කැමති ඒ හරක් පැටියා අම්මයි පැටියයි ගෙනාවර පස්සේ බඩගින්නේ දවස් ගාණක් තියලා ඒක මේ ඒ මහවැසියෙන් කිරි බොන්න ආරිනවා. එතකොට අර පැටිය ගොඩක් කිරි බොනවා. ගොඩක් බිව්වට පස්සේ පැටියව මරලා බඩ කපලා අර කිරිත් එක්ක බඩ බොක්ක තඹලා කනවා. මෙහෙම මනුස්ස ලෝකේ පව කරන අය මේ ලෝකේ ඉන්නවා. එහෙම තියෙද්දී තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ජයසිරි මහ බෝධින් වහන්සේ, රුවන්වැලි සෑය දළදා වහන්සේ මේ පිරිත් හඳ ඇහෙන නිසා මේ ලංකාව මෙහෙම තියෙන්නේ. බුදු කෙනෙක් තුන් වතාවක් වැඩපු නිසා මේ ලංකාව මෙහෙම තියෙන්නේ. නැත්නම් මේ ලංකාවේ මිනිස්සු මේ කරලා තියෙන පව් කන්දරාව හරක් මරමර සුළුපටු නෑ. ඉතින් ඒ වගේ තව සමහර අය හරක් මරලා ඒ හරක් එක්ක කාමසේවණේ දෙනවා. එච්චර තුච්ච පාබී සිටිවිලි වලින් ඉන්න අය ඉන්නවා. ඒ නිසා මේ මහා කිසිම කරුණාවක් මෛත්‍රියක් නැහැ. ඉතින් ඒ නිසා හරක් මරන පාපේ සුළුපටු නැහැ. වචනකින්වත් නම් සම්බන්ධ වෙන්න නම් එපා පින්නතුනේ. අර පැත්තේ හරක් ඉන්නවා කියන වචනේවත් කියන්න එපා. එච්චර භයානකයි මේ කර්මය. ඉතින් මේ ඊට පස්සේ ඉතින් ඒ මිනිස්සුන්ගේ ඒ මිනිස්සු යන පාව ගොඩටම අපිත් යයි. වෙනෝම ඉන්නවනේ හරක් මරන මේ ලෝකෙට මායාව විසින් එවපුම පිරිසක් ඉන්නවනේ. ඒ ගොඩටම යයි. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්න මේ පාපේ ස්වභාව සම ගොඩාක් පෙරේතෝ ඉන්නේ නිරේ අවුරුදු කෝටි ගණන් දුක් විඳලා ඉතුරු ටික විඳවන්න පෙරේත ලෝකෙට ඒවිලා. ඒනිස් දැන් තේරෙනවාද හතර අපායෙන් ලේසින් ගොඩ එන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලානේ මේ කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ කියලා. දැන් තේරෙනවාද මේ වාහන කොට? තේරුම් ගන්න පින්වත්නි. ඊට පස්සේ තියෙනවා මාංශ පේශි සූත්‍රය. දැන් අර සූත්‍රයේ අත්‍ය සංකල්ප සූත්‍රේ මේ සූත්‍රයේ තියෙන්නේ ඒ අර විදිහට ගිජ්ජකූටෙන් බහිනකොට දැක්කේ සිනහ වුණා ලක්ෂණ සන්නසේ අහනවා ස්වාමීනි හවස අහන්න. හවස සංඝයා වැඩි ඉන්න වෙලාවේ අහනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමීනි මම දැක්කා මොගල මරතන් වහන්සේ දේශනා කරනවා මම දැක්කා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආකාශයේ ඇවිද ඇවිද යන මස් වැදැල්ලා. ඉතින් භූත ගිජිලිහිනියෝ කාකෝ උකුස්සෝ මස් වැදැල්ල පස්සෙන් පන්නා පන්නා කඩාගෙන කනවා ඉරාගෙන කනවා. එතකොට මේ මස් වැදැල්ල වේදනාවෙන් කෑ ගහනවා. එතකොට මට මෙහෙම හිතුණා අයියෝ විශ්මිතයි අයියෝ පුදුම සහගතයි මෙබඳු ආකාර සත්වයොත් ඉන්නවනි මෙබඳු ආකාර යක්ෂයොත් ඉන්නවනි මෙබඳු ආකාර උප්පත්ති තියෙනවනි කියලා මට පුදුම හිතුණා භාග්‍යතුන් වහන්සේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන මම කලින් දුටුවා දැන් ශ්‍රාවකෙක් ඉන්න නිසා මේ සාක්ෂියට මම මේ දේශනා කරන්නේ හේතුව මම මේවා කිව්වොත් මේ අසද්ධාවන්ත මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඉන්නේ ඇහෙන් දකින්නම ඕන. භෞතිකවාදී ඇහෙන් දකින්නම ඕන. ඒක උඩ තමයි පිළිගන්නේ. ඉතින් ඒ මිනිස්සු යම් විදිහකට බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු දේක් පිළිගත්තේ නැත්නම් ඒ අයට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස මේ හේතු වෙනවා. ඒක උඩ ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නවා නම් ක්‍රියාත්මක කිරීම ගැන කවර කතාවද ඔබ මේ බුද්ධ වචන පිළිගන්නවා නම් එපමණකින්ම ඔබට කොච්චර යහපතක් සැලසෙනවද කියලා බලන්න. සමාජයට ඔබට කියන තරම් ඉක්මනට දන් දී ගන්න බෑ. කියන තරම් ඉක්මනට අඩුපාඩු හදා ගන්න බැරි වෙන්න පුළුවන්. කියන තරම් ඉක්මනට මේ දෝෂ හදා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ හිතෙන් පිළිගන්න ඇත්ත මේක කියලා. ඒ පිළිගැනීම ඔබට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා නොකළේ කවුරුත් පිළිගන්නේ නැති වෙයි ඒක එයාට හොඳ නැහැ කියලා. අද මොග්ගල්ලාන දැකලා සංඝයා ඉදිරියේ කියා හිටියා. පින්වත් මහණෙනි මම ওই සත්වයාව කලින් දැක්කා. මම දැක්කා ඔය සත්වයාගේ කලින් ජීවිතේ. ඔය සත්වයා රජගහනුවර හිටපු හරක් මරණ මිනිහේ. ඔය මිනිස්සයා ඒ කර්මයේ විපාකයෙන් බොහෝ කාලයක්. ඔය මිනිස්සයාත් හරක් මරණ මිනිහේ. බොහෝ කාලයක් දුක් විඳලා නිරේ දැන් මනස ලෝකෙ මේ ප්‍රේත ලෝකේ ওই විදියට මස් වැදැල්ලා ඇටකටු නැ කොට කොටා කනවා සත්තු වටේට. අටුවාවේ මම දැක්කා මේ මෙයාගේ ඒ හරක් මරන මිනිසයාගේ ආසාම දේ තමයි කියනවා අර මස් හරකගේ මුළු හොඳ මස් තියෙන කෑලි ටික කපලා ගන්න එක. ඒතර ඇටකටු නැතුව අර හොඳ මස් කෑලි ටික කප කපා ගන්න එක තමයි යාගේ විනෝදාංශය. ඊට ඒකට තමයි සතුටු. ඒතර අර මස් ගොඩට හිත බැඳුනා. ඊරස් නිරෙන් ආපු ගමන් ඒක නිමිත්ත වශයෙන් පිටියා එයාගේ ජීවිතේ මස් වැදල්ලක් වුණා. ඇටකටු නැහැ. කොට කොටා කනවා. පුදුම සහගතයි සංසාරේ. ඉතින් ඊට පස්සේ දැන් ඒ නිසා තමයි මේ වගේ උපස් හැදෙන හරක් මරන මිනිස්සු ගැන අනුකම්පාවමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ බිම්පව නොදන්න ලෝකෙ දැන් පිට රටවල් වල තනිකර සත්තුනේ මරන්නේ පුදුම මැරිල්ලන්නේ. දැන් චීනේ බලන්න පුදුම මැරිල්ලන්නේ සත්තු. වෙන රටවල් වලත් ඒ කොරියාවේ මරණ ඌරෝ වෙන සත්තු හරක් වෙන වෙනම කෑලි ඌරන්ගේ ඔලු ටික වෙනම කන් වෙනම වලිගේ වෙනම කකුල් වෙනම බඩ වෙනම ඒ කුදු වෙනම මේ වගේ කඩවල වල වෙනම ගොඩ ගහලා යන පාර දිගට. ඉතින් මේවට ඉතින් කර්ම තියෙනවනේ. ඉතින් මේ මිනිසුන්ට ඒව අහන්නත් නැහැ. අනේ පින්වත්නි මේ තුන් ලෝක ධාතුවේම විශේෂයෙන් මේ පෘථිවි මණ්ඩලේ ඔයාලට තමයි මේ පින්පව් කියන මේ දහම මේ සිංහල භාෂාවේ මේ ඇහෙන්නේ. අනේ පොඩි උන්ට කියලා දෙන්න, ධර්මුණ පුරන්ඩ කියලා දෙන්න පින්පව් කියලා එකක් තියෙනවා කියලා. කරන පාපෙට විපාක තියෙනවා කියලා දෙන්න. අනාගතේ මේ යන බටහිර ක්‍රම මේ ලංකාවට ආවොත් එහෙම. ඇයිදින් ගොඩාක් මේ ඉහළ ඉන්න නිලධාරීන් රට පාලනය කරන අය ගොඩාක් පිට රටවල ඉගෙනගෙන එහි දරුවෝ උගන්වලා මෙහිට ගෙනලා මෙහින් නායකයෝ කරවනවා. එතකොට මේ මිනිස්සු පිට රටවල හැදිච්ච අය. ඊට පස්සේ මේ රටවල ඕවා ප්‍රශ්න නැහැ ලංකාවෙත් මේවා තියමු කියලා ලංකාවටත් බටහිර ක්‍රමයේ ගෙනාවොත් එහෙම මේවා පින්පව් විශ්වාසනයි. පව් පරම්පරා ගණනාවක් නිරේයයි. මේ බුද්ධ ශාසනය අවසාන හඳද කියලාත් වෙලාවකට හිතෙනවා. ඔබ හරි ගැළවිලා යන්න. ඊට පස්සේ පින්වත්නි දැන් ආපහු පෙරේතෙක් දැක්ක මුගලන් මහරහතන් වහන්සේ. ඒ මුගලන් මහරහතන් වහන්සේ දැක්ක ඒ ඊළඟ පෙරේතයා තමයි මම දැක්කා කියනවා මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ආකාශයේ ඇවිද ඇවිද යන මස් ගුලියා. ඉතින් භූත ගිජුලිහිනියෝ කාක්කෝ උකුස්සෝ ඒ මස් ගුලිය පස්සෙන් පන්නා පන්නා කඩාගෙන කනවා, ඉරාගෙන කනවා. වේදනාවෙන් ඒ මස් ගුලිය කෑ ගහනවා. එතකොට මට හිතුණා අම්මෝ පුදුම සහගතයි මේ වාගේ උප්පත්ති තියෙනවනේ. මිනිසු මැරිලා මෙහෙමත් උපදිනවනේ කියලා මට හිතුණා. නිකම් මස් බෝලයා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මොග්ගල්ලාන මම පින්වත් මහණෙනි ඔය සත්වයා මම දැක්කා. මම දැක්ක ඔය සත්වයා ගිජුලිහිණ මරණ මිනිස්සේ. ලිහිණියෝ ගිජුලිහිණ ලිහිණි වැද්දෝ කියලා වෙනම ඉන්නවනේ. ඒ වාගේ මිනිසෙක් නිරේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් දුක් විඳලා දැන් මනුෂ්‍ය ලෝකේ මේ පෙරේත ලෝකේ ඇවිල්ලා ඉතුරු ටික විඳවනවා කිව්වා. දැන් පින්වතුනි අද අපි කතා කරනකොට මේ වෙලාවේ ඔය සතා ඔය දුක විඳිනවා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 2663ක් ගිය මේ වෙලාවේ මේ නිරිහතා මේක විඳිනවා. මේ ඇයිද පින් අනුමෝදන් කරෙන්නේ නැහැ. ගැළවිලි නැහැ. සමහරවිට මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා දුම සාගත සතෙක් නම් මරන්න එපා පින්වත්නි දැන දැන. ඉච්චර භයානකයි. මේ සමහර මිනිස්සු තියාගෙන ඉන්නවා අර මේ මොකද්ද මේ ක්‍රොමීන් මරන්න අර බැඩ්මින්ටන් එක වගේ මොකද්ද එකක්. ඒකෙන් ඊළඟට මඳුරුව මරන මැෂින්. අපෝ ගෙවල් පුච්චලා දාන්න ඒවා. අහකට දාන්න කර ඒ ආපහු නම් පව කරන්න එපා. ඒවා ගේන්නවත් එපා. ගෙදරකවත් තියාගන්න එපා. පුළුවන් වලේ දාලා දාන්න. කුණු වක්කියට දාන්න. මඳුරෝ ජීවිතාන්තේ දක්වා මඳුරෝ කකයින් එක සැපයි. මේවත් එක බලනකොට. එකද පුංචි සතුටකට කරහු පාප වලින් විඳින දුක්ඛන්දරාව. ප්‍රාණඝාතය කියනවා මිසක් සතෙක් මැරීම මිසක් සතාගේ සයිස්සක අදාළ නැහැ. අලියා මරණකට විතරයි පව්, මන්දුරුව මරණකට පව්. සමහර මිනිස්සු අපිත් එක්ක කතා කරලා සමහරට අපිට බනට ආරාධනා කරන්න ඔය කොයින් හරි එනවා මිනිස්සු ජීවිතින් හරි ඉන්ටර්නෙට් එකෙන් හරි බනහලා කතා කර කර ඉන්න ගමන් ඇඟට ගහනවා. මං කල්පනා කරනවා මොන් අනේ ඉතින් කියලා. ඒත් මට හිතෙනවා පව් ඉතින් මේ මිනිස්සු ඉතින් ඔකින් ගැලවෙන්නේ කවදා හරි බනක් අහලා නේ කියලා. සමහර මිනිස්සු මේ කතා කර ඉන්න ගමන් ඇඟට ගහනවා. දන්නේ නැතුන් අත යනවා. එච්චර අත පාපයට හුරු වෙලා අනේ සතේකට නම් චම්ප කරලා ගහන්න එපා. මේ හේතුව මේ කියන්නේ කරුණාවෙන්. මේක විඳවන්න වෙන්නේ අපිට නෙවෙයි, ඔබටයි. ඔබට තියෙන කරුණාවටයි මේ කියන්නේ. මේ බලන්න, ඉවරයක් නැහැ. නිරේ ගිහිල්ලා ඇවිල්ලා ඉවරයක් නැහැ. වැටින්නේ පෙරේත ලෝකයකට. ඉතින් මොගලම් මහරහතන් වහන්සේ ආයෙ දවසක් ගිජ්ජ කුටෙන් වඳිද්දී පෙරේතෙක් දැක්කා. ඒ පෙරේතය මේ වගේ. ආකාශයේ ඇවිද ඇවිද යන හමක් නැති. මේ හමක් නැති පෙරේතය දැක්ක පුරුෂ රූපයක් පාසයෙන් පන්න පන්නා කඩාගෙන කනවා. ඉරාගෙන කනවා. එතකොට හමක් නැති ඒ පුරුෂ රූපේ වේදනාවෙන් කෑ ගහනවා. මට හිතුණා පුදුම සංකතයි මේ වාගේ උප්පත්ති තියෙනවනේ කියලා මට හිතුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාන මම කලිනුත් දැක්කා විශ්වාස නොකරයි කියලා හිතලා දේශනා කළේ නැත්ති බුද්ධ වචනේ විශ්වාස නැකලෝ ඒයිට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතිනවා. මොග්ගල්ලාන මම මේ කෙනාගේ සංසාර ජීවිතේ දැක්කා රජගහ නුවර හිටපු බැටළු මරණ කෙනෙක් කිව්වා. අදටත් ඉන්දියාවේ බැටළු රංචු ඉන්නවා රජගහ නුවරත් ඉන්නවා. ඉතින් අවුරුදු 100 ගාණක් මේ ඉපදිලා කෝටි ගාණක් මේ දුක් විඳලා ඊට පස්සේ ඔන්න ඇවිල්ලා ත්‍රේත ලෝකේ විඳිනවා කිව්වා. හමක් නැති පුරුෂ රූපයක් සම්පූර්ණයෙන්ම ඇඟ හම ගහලා ඊට පස්සේ උකුස්සෝ ගිජු ලිහිණියෝ කපුටු පන්න කනවා මුළු ශරීරේම. මඳුරේ කනකට වේදනාව, තෙල් කඩියේ කූඹියේ කඩියේ කනකට වේදනාව කොහමද? සත්තු වට කරගෙන කද්දින් දුවනවා, අහසේ දුවනවා, දුව දුරා යද්දින් කනවා. මොකද ඒ සත්තු වෙහෙසටපත් වෙන අය නෙවෙයි, ඒ විජුලීනියෝ කපුටු කර්මානුරූපව පහළ වෙන්නේ. ඒ අය කර්මානුරූපව වෙන අය. කියන්නේ දැන් අපිට හීනෙකින් අපිට පේන්නේ යාළුවෝ පේනවා, කට්ටිය පේනවා. අපිට හීනේ පේනකොට යාළුවෝ හීනෙට ආවේ නැහෙනි. නමුත් ඇත්තටම හීනෙන් ඒ කට්ටිය අපිත් එක්ක ඉන්නවනේ. ආන් ඒ වගේ කර්මානුරූපව අපි එතන උපදිනවා. ඒකට විඳවන්න ඕන පිරිස මේ සත්තු සිල්පාව කර්මානුරූපව පහළ වෙනවා. ඉතින් ඒ ඇයිද වෙහසන්නේ? කොටලා මේ බඩ පිරিলা කපුට නතර වෙනවා කියද කන්නේ? ඒ සතා විඳිනවා නම් මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා මේ හැම නැති පුරුෂ රූපය මෛත්‍රී බුද්ධ ශාසනය දක්වාම කපුට කොටනවා. එක්කෙනෙක්වත් නවතින්නේ නැහැ. අනේ මේ සසරට නම් වැටෙන්න එපා. ඉච්ඡර බහනකයි. අපේ ලොකු ස්වාමීන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ අපිට කිව්වේ නැත්නම් පින්වතුනි අපි ඉවරයි. අපි මොකක්වත් දන්නේ හැමදාම විරුද්ධයි කවි බනයි ඊළඟට එක එක විකඩමොයි ඊළඟට කාවාරි නැටිල්ලයි තොරණුයි දැන් ඒ වගේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද කියන්න භයානක දේවල්. ඉතින් ඒ නිසා අනේ අපිට චතුරාර්ය සත්‍ය ධර්මයක් ගැන කියලා දුන්නා. මේ බණ පොත් අපේ අතට අරන් කියවන්න පුළුවන් විදිහට මේව පරිවර්තනය කළා. ඊළඟට මේ බණ ටික අපිට කියන්න පුළුවන් විදිහට මාධ්‍යයක් හැදුවා. මිනිසුන්ට පින් කරගන්න පුළුවන් විදිහට මේ බුද්ධ ශාසනයේ බොහෝ පුණ්‍ය ශේෂ්ත්‍රයක් හැදුවා. ඉතින් ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේලා බොහෝ පින් රැස් කරගත්තා. අපිව මේ දුකෙන් ගොඩට අරගෙන. ඉතින් අපිට මේ වහනකට අපිට තිහිදෙනවනේ. අපිට නිකමට හරි හිතෙනවනේ පින්වතුනි. අපි නම් යන්නේ කන්නේ අපි මේ වැරදි වලින් ගැලවුණා. අපි අතින් ඔච්චර ලොකු පව් වෙලා නැහැ කියලා අපේ හිතට එනවනේ. ඒ සැනසීම ලැබුණේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. ඉතින් පින්වතුනි මේ බලන්න මේ ඒ කියන්නේ දැන් එයාත් ඒ හැම නැති රූපිත වෙලා තියෙන එයා ඒ හරක් මා මේ බැටළුවා මරලා ඒ පුරුෂයා කරලා තියෙන කාලේ එයාගේ සතුටම වැඩි තමයි හැම ගහන එක. නිරේන් උඩට ආපු ගමන් වැඩිපුර කරපු දෙයට ශරීරය හැදුණා. බුදුම සාගතයි. ඊට පස්සේ තියෙනවා අසිලෝම කියලා. ඒ අසිලෝම මේ සූත්‍රයේ තියෙන්නේ ඒ මොගලම් මහ රහතන් වහන්සේ එක පෙරේතෙක් දකිනවා. ඒ පෙරේතයා ආකාශයේ ඇවිද ඇවිද යන කඩු වැනි මවිල් ඇති පුරුෂ රූපයක්. ඒ ඉතින් ඒ කඩු උඩට ඇවිත් ඒ සත්වයාගේ ඇඟටම වදිනවා. එතකොට ඒ කඩු වැනි මවිල් ඇති පුරුෂ රූපය වේදනාවෙන් කෑ ගහනවා. මට හිතුණා පුදුම සහගතයි මෙහෙමත් ඉන්නවනේ මේ සත්වෝ මැරිලා ගිහිලා මෙහෙමත් උපදිනවනේ කියලා හිතුණා. මොග්ගල්ලාන මමත් දුටුවා ඒ ප්‍රේතයා. මොග්ගල්ලාන ওই ප්‍රේතයා මනුස්ස ලෝකෙ ඉඳින් ඌරව මරණෙක් කෙනෙක් කියනවා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් නිරේ දුක් විඳලා දැන් ඇවිල්ලා ප්‍රේත ලෝකෙ ওই විදිහට පැහැෙනවා කියනවා. දැන් බලන්න ඒ මනුස්සයාට ඒ කඩුවැනි මේ ඇඟේ රෝමක උප දැන් බලනකොට අපේ ශරීරේ රෝමක උප තියෙනවනේ. අපිට මේවා කොච්චර ඇඟේ වදින සියුම් නිසා අපිට දැනෙන්නේ නැහැ. ඒතකොට මේවා කඩු වාගේ වුණොත් එහෙම නැවෙන්නේ නැතුව. ඒතකොට කොච්චර මේව අතපය ස්පර්ශ වෙනකොට කැපෙනවද? ඊළඟට තමයි අපි එක විදියට හිටියා ඒ වේදයා එකම විදියට හිටියා අතපය දික් කරගෙන අර කඩුම නැමිලා ඇඟේ හැපෙනවා. කර්මන රූප අර තියෙන අර උග්ගස් ගලවන්න යනකොට උග්ගහ නැමිලා ගහන්නේ. ඒ වගේ ඇඟේ රෝම කූපම දිගට හැදිලා ඒ රෝම කූප වලින්ම ඇඟ කපනවා. පුදුම සාගතයි. ඉතින් හේතුව දැන් ඌරගේ මාස්ටි කපන්නේ ඌර පිටම තියලානේ. තමන්ගේම විපාකේ තමන්ද වෙනවා තමන්ගේ ලොම් වලින්ම. පුදුම සාගතයි. ඒ මේක මම අටුවා විස්තරය දැක්කා. ඒ ඌර මරණ විනිහට හරේ සතුටුළු කඩුව උසලා එකපාරින් චක්ස් ගාලා ගහන්න පුදුම ආසාවල්ලු තියෙන ඌර මරණ කොට. ඒකට අර නිරේ දුක් විඳලා වැඩිපුරම අර ඌරාට අර කඩුවෙන් ගහන්න න්‍යාසකලේ ඒ උපදම අහම්බ වුණා. පුදුම සාගතයි. ඊට පස්සේ තියෙනවා සත්‍ති ලෝම. ඒ කියන්නේ කැටි වගේ. ඒ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ පුරුෂ රූපයක් දැක්ක ගොඩාක් මවිල් තියෙන පෙරේතේ ආකාශයේ කෑග ගහ යනවා. එයාගේ ඇඟේ මවිල් උඩට ඇවිල්ලා මේ තියෙනවා මේ කැත්තක් වගේ. තමන්ගේම ඇඟේ වදිනවා. ඉතින් අපිට මේවා හිතා ගන්නවත් බැහැ පින්වත්නි මේ කොහොමද කියලා. මේවා කල්පනා කරන උටත් මේ මොකද්දෝ වෙනව ඔළුවට. මෙහෙම සත්තු ඉන්නවනේ කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේලා හිතුණා අම්මෝ මෙහෙම සත්තු ඉන්නවනේ මේ මැරිලා ගිහිලා උපදිනවනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අදාළ පින්වත් මහණෙනි ඔය මිනිස්ස ඔය පෙරේතයා කලින් නිරේ යන්න කලින් හිටියේ මනුෂ්‍ය ලෝකේ මේ රජගහනුවර මීටපු කෙනේ මෝ මරණ. දැන් බලන්න අර පව් කරපු තැනම උපදිනවා පෙරේතු වෙලා. මෝ මරණ කෙනේ. ඉතින් මේ මෝ මරණ කෙනා අවුරුදු කෝටි ගාණක් නිරේ පැහිලා දැන් ඇවිල්ලා ඔය වගේ පෙරේතෙක් වෙලා ඉන්නවා කියුවා. කොච්චර දුක් විඳිනවද? අනිතක දැන් තමයි අර නැවත සිහි කරන්න ඕන මේ අයට පින් දීමල නැහැ. පින් දෙන්න කෙනෙකුත් නැහැ, පින් ගන්නෙත් නැහැ, පින් දීලා ඉවර කරන්නත් බෑ. මේ සත්‍යෝ තවම ඉන්නවා. රජගහනුවර අපි ගිහිල්ලා ගිජ්ජකූටි වැඳලා ආවට ඔය අපිට නොපෙනෙන ලෝකයක් තියෙනවා. ඔය කඳු සිසාරා කෑගගහ මේ පෙරේතෝ තවම ඇවිදිනවා. පුදුම සහගතයි. ඊළඟට තියෙනවා පින්වත්නි උසුලෝම කියලා. උසුලෝම කියන්නේ ඊතල වගේ. ඒ මේ පෙරේතයා කරලා මේ දකින්නේ අපේ මිහිඳු මේ මුගලන් මහරහතන් වහන්සේ ආකාශය ඇවිදවිද යනකොට මේ පෙරේතයා දැක්කා ආකාශය ඇවිදවිද යනවා ඊතල වගේ මවිල් තියෙනවා පුරුෂ රූපයක්. ඉතින් ඒ ඇවිත් ඒ ඊතල ඇඟේම වදිනවා තමන්ගේම. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ කියනවා පුදුමයි මෙහෙම සංසාරයක් කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටිනකොට අලක්කන ස්වාමීන් වහන්සේ හවස් කාලේ මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තරය කියා හිටියා බුදුරජාණන් වහන්සේ අදාළ පින්වත් මහණෙනි රජගහනුවර හිටපු වාදකයෙක් කිව්වෝය. අර මේ අලුගෝසේ කිපදිලා තියෙන්නේ කොහොම? ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ දැකලා තියෙනවා ගිජ්ජකූටේ කන්දෙන් පහළට බහිනකොට පුරුෂ රූපය ඉදිකටු වගේ ඇඟේ අර සුචිරෝම කරරෝම වගේ ඉදිකටු වගේ සුචිරෝම කරරෝම නම් යක්ෂයෝනේ යක්ෂ උපතා. මෙයයි පෙරේතයෝ කෑගක හදුවනවා ඇඟේ ඉදිකටු වදිනවා. ඊට පස්සේ පුදුමයි මෙහෙම සත්ත්ව ඉන්නවනේ කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය සත්වයා රජගහනුවර හිටපු රියදුරෙක් කිව්වා. පව් කරපු රියදුරෙක් අවුරුදු බොහෝ ගාණක් නිරේ දුක්ඛිනලම් දැන් ඇවිල්ලා ඉදිකටු වගේ මේ මාවිල් වලින් ඇඟේ වැඩි දුක්ඛිනනවා. එතන මේ බලන්න මේ ඩ්‍රයිවර් වැඩි වරද්දගෙන. රියදුරෙක් වෙච්ච එක වරද්දගෙන. ආයේ මොන තරහතිරා මොකුත් නැහැ. ඉතින් කර්ම විපාක එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිජ්ජකූටෙන් මුගලන් මහරහතන් වහන්සේ වඩිනකොට මුගලන් මහරහතන් වහන්සේ දැක්ක තවත් ප්‍රේතේ. මේ ප්‍රේතයාගේ ආකාශය ඇවිදවිද යන්නේ ඉදිකටු වගේ තමයි මේ ඇඟේ ලොම් තියෙන්නේ. වෙනසක් තියෙනවා ඒ ඉදිකටු එයාගේ ඔළුවට වැදිලා ඔළුව හිල් වෙනවා. ඊට පස්සේ ඔළුවට ගිහිල්ලා ඒක කටෙන් එළියට එනවා. කටෙන් යන මේ ඉදිකටු වගේ ලොම් ගස් ඔළුවෙන් මතු වෙනවා. බඩට ඇනෙනවා යා. දැන් මෙහෙම තියෙන ලොම් ගහ හැරිලා බඩෙන් ඇතුට ගදලා පිටපැත්තෙන් මතු වෙනවා. අර හැම පැත්තෙම උල් ගැහුවා වගේ. තමන්ගේම ලොම් ගස්. දැන් මෙහෙම හිතන්නකෝ. අපි හිතන්නකෝ මොකද්ද ඉත්තෑවා. ඉත්තෑවාගේ ඇඟේ ඒ කටු කියන්නේ ඒ ඉත්තෑවාගේ ලොම්නේ. දැන් මේවා තේරුම් ගන්න පුළුවන්ද? ඉත්තෑ වගේ ඇඟේ ලොම්නේ ඒ ඉත්තෑ කෝරු. ඒ වගේ තමයි මේ අර මේ ඒ තමන් ඒව නැමෙනවා කර්මානුරූපනේ. പ്രേත භූත ලෝකයක්නේ මේක. කර්ම ලෝකයක්නේ. ඒවම ඇඟේ වැදිලා වැදිලා උල් එහෙම මෙහෙම අසුනවා. කාට කියන්නද? කවුරුවත් අනින එකක්ද? දුවනවා ගිජ්ජ කූටේ වේභාර පාණ්ඩව ඊළඟට වේපුල්ල පර්වත සිසාරා අදෝනා නඟ නඟා මේ പ്രേතය හදුවනවා. මංගල මහරහතන් වහන්සේ හිතන හප්පෝ මෙහෙමත් සත්‍ය උපදිනවනේ, මෙහෙමත් ජීවිත තියෙනවනේ, මෙහෙමත් සංසාරයක් තියෙනවනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, මමත් දුටුවා ඔය සත්වයා මේ මනුස්ස ලෝකයේ ඉඳින් හරියට කේලම් කියපු මිනිසෙක් කියනවා. හරියට ආරවුල් හදලා අවුලනවා, ගිනි අවුලවනවා. ගොඩාක් කොහෙන් හරි ඇවිලීමක් කරනවා. ගම අවුස්සනවා. මේ සභාවල් අවුස්සනවා. පැත්තකට වෙලා ඉන්නවා අවුස්සලා ගිනි තියලා. දැක්කද හව විපාක? ඔය ගම් වල ඉන්නේ අවුස්ස අවුස්ස සතුට වෙන චරිත ඕන උපදින තැන්. ගිනි අවුලන අය උපදින තැන්. ඔය රටේ නායකයෝ තියෙනවනේ අවුලවන අය. අවුලවල පාඩුවේ ඉඳලා ඒකෙන් මේ බොරදියේ මාළු බයන අය ලස්සනට තියෙනවා ලෝකයා. Taman යන ලෝකේ. කවදාවත් කේලමක් නම් කියන්න එපා පින්වතුනි. අවුලක් නම් හදන්න එපා. පවුල් වල ආරවුල් තියෙනවා. ගෑනු මිනිස්සුන්ගේ ප්‍රශ්න. අවුලවන්න එපා ඒවා. පවුල් කඩවන්න එපා. පවු සිද්ධ වෙනවා. මේ දෙන්නේ අතර නෝනාගේ මහත්තයාගේ ප්‍රශ්නයක් ඇති වුණාම පොඩ්ඩක් කියන්න. මේ ඔහොම ආ එහෙම ගේදර තියෙන ගින්දර පිටට දෙන්න එපා බිත්ති හතරෙන් යහට. ඔයාලගේ ප්‍රශ්න ඔයාලා විඳින්න පොඩි උමුත් ඉන්නවනේ. මුන්ට අනාගතේ පඹේක් හරි අම්මා තාත්තා කියලා එපැයි. ඒ නිසා පොඩ්ඩක් ඔයාලා ඉවසලා ඉන්න. ඒතර කාන්තාව අයිට කියන්න ඕන. ඔය අපි ඉතින් ගෑනු වුණාට පස්සේ ගොඩාක් දුක් විඳින්න වෙනවා අක්කේ නංගී. ඒ නිසා ඉවසලා හිටපන් මේ ජීවිතේ විතරයි පිනක් දහමක් කරගෙන හිටපන් මේ සංසාරේ නිදහස් වෙන්න කියලා හිත හදාගන්න. කඹයක් වුණත් මේ කැඩුනට පස්සේ ආයෙ ගැට ගහලා ඒ කමෙන් ගන්න ඕන වැඩ ටික ගන්න ඕන. ඒ වගේ ඔය අරුබුද සංසිඳවාගෙන ඉවසගෙන ඉන්න. මේවා පොඩ්ඩක් ඉවසලා ඉමු අපි කියලා මේවා කරන්න. කඩා හිරවන්න එපා. පවුලක් ප්‍රශ්න ඇවිල්ලා කෙනෙක් කියනකොට ඔය මිනිස්සුන්ගෙන් බැනුම් අහින්න එපා බං. උඹ ඵලයන් ගෙදර එක මිනිහයිද ලෝකේ ඉන්නේ, අනිතක උඹට රස්සාවක් තියෙනවනේ බං. මේ කියලා එහෙම මේ පවුල් දෙපැත්තට දාන්න එපා. සමහර අම්මලා ඉන්නවා දරුවන්ගේ පවුල් කරා කප්පල් කරනවා. වෙනම තියෙනවා මේ අවුලවන අයද වෙනම නිරයක්. පෙරේත ලෝකෙත් වෙනම දුක් තියෙනවා. අය හදවන්න කෙනෙක් නැහැ, තමන්ඳම කර්ම විපාක දෙනවා. අද අදිෂ්ඨානයක් ඇති කරගන්න කේලමක් නම් කියන්නේ ප්‍රශ්න අවුලවන්නේ නැහැ කියලා. නිහඬ වෙන්න. මේක කිව්වොත් එහෙම මෙතන ඇවිලෙනවා කියලා දැනගත්තොත් නිහඬ වෙන්න. හරි භයානකයි පින්වත්නි මේ හැම සංසාරයක්. ඊට පස්සේ තියෙනවා කුම්භණ්ඩ. මෙන්න ඊළඟ අපාය. ඊට පස්සේ කුම්භණ්ඩ අපායේ තියෙන්නේ මේ කලගෙඩියක් වැනි අණ්ඩකෝෂේ. ඒතකොට දැක්කලා තියෙනවා මේ ආකාශයේ ඇවිදැවිද යන කලගෙඩියක් වගේ අණ්ඩකෝෂයක් ඇසි පුරුෂ රූපයක්. ඉතින් මේ කලගෙඩියක් වැනි අණ්ඩකෝෂේ කරේ තියාගෙන ඇවිදින්නේ. වාඩි වෙනකොට මේ අණ්ඩකෝෂේ මතයි වාඩි වෙලා ඉන්නේ. ඔහු භූත ගිජිලුණියොත් කාක්කොත් උකුස්සොත් පන්න ගිහින් මාස් ඉර ඉරා කඩ කඩ කනවා. එතකොට ඒ කලගෙඩියක් වැනි අණ්ඩකෝෂයේ ඇති පුරුෂ රූපය වේදනාවෙන් කය ගහනවා. එතකොට මට හිතුණා නේ මෙහෙම සත්‍යය ඉන්නවනේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මොග්ගල්ලාන, මම මේක කවුරු හරි කිව්වොත් තථාගතයන් වහන්සේ කියපු දේ පිළිගත්තේ නැති වුණොත් ඒ කෙනාට බොහෝ අයහපත පිණිස පවතින නිසායි දේශනා නොකලේ. මොග්ගල්ලාන දැන් සාක්ෂි විදියට ඉන්නවා. සංඝයා මැද කිව්වේ මොග්ගල්ලාන, මම ඔය සත්වයා දැක්කා. ඔය සත්වයා කලින් රජගහ නුවරම හිටපු පව්කාර නඩුකාරයෙක් කිව්වා. මිනිසුන්ට නඩු කරකවලා අහිංසක මිනිසුන්ට බරපැටෙව්වා කිව්වා. හොර රහසේ අල්ලස් ගත්තා කිව්වා. හොර රහසේම පව් වැඩ ටික කළා කිව්වා. හොඳ නඩුකාරයෙක් විදියට පෙනී හිටියා කිව්වා. රහසේ පව් කළාට පස්සේ හංගගෙන ඉන්න ඕනේවා දැන් එළියට ආවා කිව්වා. දැක්කද ඔය ප්‍රේත ලෝකේ? එතකොට නිරේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳලා දැන් අණ්ඩකෝෂේ උස්සගෙන යනවා කිව්වා. පින්වතුනි, දවසක් මම එක්තරා නගරයක මේ මොනාරි අසපොට ඕනේ යම් දෙයක් ගේන්න මම නගරයට ගියා. ඇවිදලා යනකොට ওই වාගේ මිනිස්සුන් මට මුණ ගැහුණා මනුස්ස ලෝකේ. අතේ මෙහෙම දික් කරගෙන ආවා. ඉතින් මම ඉතින් නිහඬව අහක බලාගෙන මම හිතියා මගේ පාඩුවේ තව ළමෙක් එක ගියේ. ඊට පස්සේ මේ මිනිහා මං ඉස්සරහ පිටට ඇවිල්ලා හරම කැඩෙව්වා. ඒකට විශාල අණ්ඩකෝෂයක් කලයක් වගේ. අනේ ආන්දුනේ මට ජීවත් වෙන්න කීයක් හරි දෙන්න කිව්වා. ඉතින් අපි ගාව සල්ලිනේ මම ළමයාට කිව්වා අනේ මේ ඒ කියන්නේ මම අහක බලන්නේ කිය ඇච්චරම ඒ අනිත එකක් තමයි අප්පිරියයි. අනිතක මේ හරියට මම ෂොක් වුණා එහෙම දැකලා. ඒ කියන්නේ හේතුව එහෙම සත්වයෝ ඉන්නවනේ. මනුස්ස ලෝකෙත් ඉන්නවනේ එහෙම අය. දැන් මනුස්ස ලෝකෙත් ඉන්නවනේ පින්වතුනි එහෙම අය. ඒතර නිරේ ප්‍රේත ලෝකේ කවර කතාවද? දැන් බලන්නේ මේ මනුස්ස ලෝකේ මේ මිනිස්යාට තමන්ගේ රහස් ප්‍රදේශ අනිසයිට පෙන්න පෙන්න ඉඟා කන්ද සිද්ධ වුණානේ. මොන කර්මයක් කරන්නද කියලා සංසාරේ. සමහර මේ වාගේ දුක් විඳලා ප්‍රේත ලෝකෙට ඇවිල්ලා දුක් විඳලා කල්ප ගාන සමහර මේ ඔක්කොම කර්ම ටික ගෙවාගෙන මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකේ අඬකෝසෙ පෙන්න ඉඟා කන නැති. වෙන්න බැරිද? වෙන්න පුළුවන්. සංසාරේ. හරිම භයානකයි. මේ තමයි බොරුවට නඩු විසඳපු ඒවා කියනවා. අනිත් අයට බර පැටවිල්ල, රහසෙ අල්ලාස් ගැනීම. අණ්ඩකෝෂ. ඉතින් ඒ අණ්ඩකෝෂේ විශාල නිසා දුවන්න බෑ. සත්තු කොටනවනේ. ඊට පස්සේ කරට දා ගන්නවා. කරට දාගෙන දුවනවා. එතකොට කරට දාන දුවන උට අරෙන් කොටනවා. දුවලා මහන්සි. ඊට පස්සේ අණ්ඩකෝෂේ බිම තියනවා. ඒක උඩම ඉඳ ගන්නවා. ඉඳ ගන්නකොට පිටිපස්සෙන් ඇවිල්ලා මේ කොටනවා. කොටන උට ආයෙ දුවනවා. බුද්ධම ප්‍රේත ලෝකය. මේ අය පින් දීලා සුවපත් වෙච්ච අය නෙවෙයි. මේ අය තවම සංසාරේ යන අය. මේ අය තවම සංසාරේ යනවා කියන්නේ අදට මම මේ වචනේ කතා කරන කොට, ඔබ මේ වචනේ අහන කොට මේ රේතය තවම දුක් විඳිනවා. මෙහෙමත් ජීවිත තියෙනවනේ. මේ මනුෂ්‍ය ලෝකෙත් මං කිව්වේ මෙහෙමයි. බටහිර ලෝකේ දන්නේ නැහැ. බටහිර ලෝකේ ඔය වගේ කත් මේ මනුස්ස ලෝකෙට මේවා කරා නම් අර මොකද ගිනිස් වාර්තා පොතට දානවා මෙහෙම එකක් තියෙනවා කියලා. ඊට පස්සේ එයා විරුවෙක් කියලා සම්මානයක් දෙනවා. මිනිසුන්ගේ තියෙනවා පපුවල් විශාලව. ඒකට සම්මානයක් දෙනවා. ඊළඟට තම තමන්ගේ ශරීරාංග විශාලව. ඒකට සම්මානයක් දෙනවා. ඒ සුද්ධන්ට සම්මාන දෙනවා. කර්ම බලවේග බවට සංසාරේ පව්. සංසාරේ විපාක දෙන්නේ ශරීරාංග උස්සගෙන යන්න. තම තමන් කරපු දේවල් වලට සුද්ධංගේ ලෝකෙන් ආවඩ වඩා සැනසෙන පෞකාර ලෝකවලට නම් ඉතින් ඒවා සම්මාන පිණිස පවතිනවා. පින් පව් ගැන තේරුම් ගන්න කොට හොඳටම තේරෙනවා නිරේ ගිහිලා දුක් විඳලා പ്രേත ලෝකෙ ගිහිලා දුක් විඳලා මනුෂ්‍ය ලෝකෙ ඉතුරු කර්ම ගෙවන්න ආපු අය. ඉතින් කර්මාන රූපෝ පින් පව් ගැන ඔවුන්ට ඇහෙන්නේ නැහැ. සත්පුරුෂව ඇසුරු කරන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ. පව් වේ මිනිසු සංසාරේ අපේ අම්මලා තාත්තලා දරුවෝ නෑදෑය වෙලා හිටපු අය මොනවා කරන්නද? අනේ මේ සංසාරේ මේ සත්‍යය ගැලවෙනවා නම් කොච්චර හොඳද? අනුකම්පාවෙන් මහරහතන් වහන්සේලා මේ ධර්මයේ කටපාඩම් කරගෙන ආවේ. අනේ උන්වහන්සේලා නිදහස් වුණා. අපිට මේ ධර්මයේ ඉතුරු කලේ කවුරු හරි එකෙක් හරි මේකෙන් ගැලවෙන්නේ නැಲ್ಲ කියලා. ඒ නිසා අපිත් මේ අනුකම්පාවෙන් දහම් දෙසන්නේ. අනේ පින්වතුනි කවුරු හරි මේකෙන් ගැලවිලා යන්න. ඔයාලා නම් පව් කරන්න එපා. ඔයාලගේ දරුවෙකුටවත් පවක් කරන්න දෙන්න එපා. පින් පව් ගැන කියලා දෙන්න, දරු මුණුබුරන් කියලා දෙන්න, නෑදෑයන්ට කියලා දෙන්න, දරුවන්ට නෑදෑයන්ට හිතවතුන් දෙන උත්තරීතර දායාදේ බවට පත් කරන්න මේ පින් පව් ගැන කියලා දෙන එක. ඒක ඔයාලට කියලා දෙන්න බැරි නම් මේ කියලා දෙන බණක් හරි අහන්න කියන්න. ඊට පස්සේ මේ ගැන කියලා දෙන ධර්ම දේශනාවක් සීඩි වලට හරි දාලා ගම්වල හරි බෙදන්න. මේ හේතුව මේකයි. පව් මේ මනසෙක් බේරගන්න. ඊළඟට දහම් පොත්පත් තියෙනවා. ගිහිල්ලා ඒවා දෙන්න මිනිස්සුන්ට. පොත්පත් අරගෙන යන්න ගිහිල්ලා කර්ම විපාක ගැන තියෙනවා දෙන්න, කියවන්න කියන්න. දරුවෙකුට මේ තෑග්ගක් විදිහට දෙනකොට චොකලට් එකක් දෙන ගමන් දහම් පොත්පත් දෙන්න පුතේ මේක කියවපන් කියලා. දුකසේ විඳින කර්ම විපාක. ඊළඟට අපේ කතාවත් අහන්න. ඔය කියලා පින්වත් ලොකු සංසකේ දහම් කතා තියෙන්නේ. ඒ පොත්පත් තියෙන්නේ පරිවර්තනය කරපේ ඒවා දෙන්න. මානසික ගලව ගන්න. සංසාරේ දුකයි. ඉදිරියට මේ වගේ දේවල් නැහැ. මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ දෝ කියලා හිතෙනවා. ඒ නිසා නැවත නැවතත් මෙහෙම කියන එකේ මේක අපතේ දාන්න එපා. ඔබට නම් මේ ධර්මය ආහන්න ලැබිච්ච එක ගැන අප්‍රමාණ සතුටටපත් වෙන්න. ඉතින් කොහොම නමුත් මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න අපිට වාසනාව මේ පින්බලයෙන්ම සැලසේවා කියලා අපි අදිස්ථාන කරගනිමු. ඉතින් අද දිවසින් දුටු බියකරු සසර දහන් වැඩසටහනට දායකත්වයේ දරන්නේ ප්‍රංශයේ පදිංචි පින්වත් කොග්ගල ගමගේ තනුක ලසන්ත මහත්මයා. ඉතින් මේ පින්වතුන් මේ ලෝක ව්‍යසන කරදර මැද්දේ අනේ මේ දහම් වැඩසටහන් සඳහා මෙහෙම දායකත්වයේ දරමින් අප්‍රමාණ පින් රැස් කරගන්නවා ශ්‍රද්ධාව නිසා. ඉතින් සියලු පින් සියලු දෙවිවරු අනුමෝදන් වෙලා ඒ දෙවියෝ මේ සියලු දෙනාට රැකවරණේ සනසත්වා ලක් දෙරණත් ඒ වගේ මේ පින්වතුන් ඉන්න රටවලු මේ ලෝකයක් ආරක්ෂා කරත්වා මේ ව්‍යසන දුරින්ම දුරු කරත්වා සියලු සැනසෙල්ල පිණිස දෙවිවරු බොහෝ දෙනාට උපකාර කරත්වා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝක සැපේ වේවා කියලා පින් දෙනවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායස සම්පන්නිය ලබත්වා සියලු ස්වාමීන් වහන්සේලා තනගාරිකා මෑණිවරුනුත් පැවිදි අපේක්ෂක දූපතුනුත් මේ පින් බලයෙන් දුක්ඛිත සංසාරයෙන් නිදහස් වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා පින් පමුණුවනවා. ඒ වගේම ප්‍රංශේ පදිංචි පින්වත් කොග්ගල ගමගේ තනුක ලසන්ත මහත්මයා බලාපොරොත්තු වෙනා සිඟිති දියණියට පින් දෙන්න ඒ දියණියට පින් අනුමෝදන් වේවා, බිරිඳට පින් අනුමෝදන් වේවා, සහෝදරයාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම ලංකාවේ ජීවත් වෙන සහෝදරයාටත් ඔහුගේ බිරිඳටත් ඒ වගේම කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය, ධර්මාවබෝධයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. කොරෝනා වෛරස හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මනින් සුවය සැලසේවා. ලංකාවාසී ලෝකවාසී සියලුම වෛද්‍යවරුන්ට, සියලුම හෙදියන්ට, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස සම්පන්නිය සැලසේවා. මේ පින්වල ආනුභාවයෙන් සියලු දෙනාට සිත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහනේ ලක්විරු ගුවන් විදුලි ධර්ම දේශනා දායකත්ව සිදු කරන සියලු දෙනාට, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට පින් සිදු වේවා. අපි කාටත් මේ ඉපදෙමින් මැරෙමින් යන මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.